අද අපිට පුංචි මේ කනගාටුව කැකියා අධිකර ජනාධිපතිතුමා ඇති කරලා තියෙනවා. මේ කනගාටුව හොඳට පිළිබිඹු වෙන්නේ පහුගිය දවසකදී ජනාධිපති මාධ්‍ය නිවේදනයත් ඒ වගේම හිටපු ජනාධිපතිගේ මාධ්‍ය නිවේදනයත් කියවල බලපුවම එකම වචන සෙට් එක නම් දෙකකින් අත්සන් කරලා වගේ තියෙන එක පිළිබඳව අපිට සැකයක් තියෙනවා. මොකද ඒක හදවතට පැහැදිලිව කල්පනා කරලා බැලුවොත් එහෙම දෙන්නම කිව්වේ හම්බුන්නේ නැහැ කියලා. දැන් වෙනකොට සාක්ෂි දෙනවා මේ චෝදනා සම්බන්ධයෙන් කවුරුත් කිසිම පාර්ශ්වයක් හරියට යමක් ප්‍රකාශ කරලා නැහැ. ඒතොර දැන් අපිට සැකයක් මතුවෙනවා අපි කර තියාගෙන අපි විශ්වාස කරපු ජනාධිපතිවරයා මේ මොහොත වෙනකොට පොර සාකච්ඡාවක් සමග එළබිලා තියෙනවා. මේක පිළිබඳ හරි විවේචනයක් තාම ඉදිරිපත් වෙලා නැහැ. පැහැදිලිව දෙනවා මේක යම්කිසි හැංගිච්ච බොරුවක් තියෙනවා කියන එක. ඒ නිසා අපි මේ වෙලාවේ විශාල වශයෙන් කලබල වෙලා තියෙනවා. මහින්ද මෛත්‍රිය එකතුමයි කියලා එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වළක්වන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අපිට දුකක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ලැජ්ජනහර කපලාද කියලා.